හත්වන පරිච්ඡේදය කරත්ත රෝදේ වගේ. ඉතින් ඒ විදිහට අතීත සිදුවීම් දේශනා කළ බෝසත් කුණාල රජතුමා තව දුරටත් ශ්‍රී ජීවිතයේ යථාර්ථය හෙළිකොට වදාලා. යහළු පූර්ණ මුඛ, මේ ශ්‍රීන් කුඩා දේටත් තමන්ගේ ස්වාමි පුරුෂාව විනාශකොට සොරුන් සමග පවා එක් වෙනවා. ස්ත්‍රීන් කියන්නේ වහා පෙරලෙන සිත් ඇති පිරිසක්, කෙලෙහි ගුණ නොදන්නා පිරිසක්, ද්‍රෝහී පිරිසක්. ඉතිං අන්න ඒ නිසා භූතාවිෂ්ට නොව කිසිම පුරුෂයෙක් ස්ත්‍රීන්ව විශ්වාස කරන්නේ නැහැ. ස්ත්‍රීන් කළදේ දන්නෙත් නෑ, කළ යුතුදේ දන්නෙත් නෑ. මව හෝ පියා හෝ සහෝදර සහෝදරියන් හෝ දන්නෙත් නෑ. ලැජ්ජා විරහිත ඉක්ම වූ ගුණදහම් ඇති ස්ත්‍රීන් තමන්ගේම සිතේ වසඟයට යනවා. ප්‍රාණය හා සමානව තමන්ට අනුකම්පා කරන බොහෝ දවසක් එකට වාසය කළ පුරුෂයන්ව පවා අවස්ථාවක් ලැබුණොත් මැඩ පවත්වනවා, අත්හැර දමනවා. එම නිසා ස්ත්‍රීන්ව විශ්වාස නොකළ යුතුයි. මේ ස්ත්‍රීන්ගේ සිත අත්තක් අල්ලාගෙන තව අත්තක් අල්ලන වඳුරන් වගේ, සුළඟින් සෙලවෙන අතුපතර වගේ, උස් පහත් ભેදයක් නොමැතිව වැටෙන ගස්සෙවන වගේ ස්ත්‍රීන්ගේ සිත එක තැනක පිහිටන්නේ නැහැ. ඒ වගේම ස්ත්‍රීන්ට තිබෙනවා වහා පෙරලෙන කරත්ත රෝදයක් වගේ නොයෙක් අරමුණු වලට පෙරලෙන සිතක්. වදන් වලට රැවටෙන්න එපා. ඉතින් යම්කිසි ස්ත්‍රියකට තමන් සොයා බලද්දි පුරුෂයෙක් සතුව ලබාගත යුතු වස්තුවක් හෝ යම් කිසිවක් තිබෙන බව දකින්නට ලැබුණොත්, එතකොට කාම්බෝජ දේශයේ මිනිස්සුන් දියසෙවල් වලින් අශ්වයන් අල්ලා ගන්නවා වගේ මෘදු වචනවලින් ඒ පුරුෂයාව තමන්ගේ වසඟයට ගන්නවා. ඉතින් සොයා බලද්දි පුරුෂයා තුළ ගත යුතු දෙයක් නැත්නම්, එතකොට ගඟ තරණය කළ විට පහුර අතහරිනවා වගේ පුරුෂයාව අතහැර දමනවා. සිලේ සූපමා සිකීරීව සබ්බ බක්කා තික්ක මායා නදීරිව සීගසෝතා සේවන්ති හෝතා හේතා පියමප්පියංච නාවා යතා ඕර කුලං පරංච. මේ ස්ත්‍රීන් පුරුෂයන්ගේ සිත් අලවන නිසා ලාටු වගේ. රාග ගින්නෙන් හැම දෙයක්ම පුච්චා දමන නිසා ගින්න වගේ. වේගයෙන් ගලාගෙන යන ගංගාව වගේ මේ ස්ත්‍රීන් තියුණු මායාවලින් යුක්තයි. ඒ වගේම මේ ස්ත්‍රීන් එගොඩ මෙගොඩ දෙකම ඇසුරු කරන නැවක් වගේ ප්‍රිය අප්‍රිය හැම දෙනාවම සේවනය කරනවා. නතා ඒකස්ස නද්වින්නං ආපනෝව පසාරිතෝ යෝතා මයිහන්ති මඤ්ඤෙය්‍ය වාතං ජාලේන බාදයේ. මේ ස්ත්‍රීන් එක්කෙනෙකුට විතරක් අයිති නෑ, දෙදෙනෙකුට විතරක් අයිතිත් නෑ. විවෘත කරපු සල්පිලක් වගේ. යම් කිසි කෙනෙක් ඒ ස්ත්‍රීන්ව මගේ කියලා හිතනවා නම් ඔහු දැලකින් සුළඟක් වළක්වන්න හදනවා වගේ. යතා නදීච පන්තෝච පනාගරං පානාගාරං සභාපපා ඒවං ලෝකිත්තියෝ නාම වේලා තේසං විජ්ජති. ගං තොටු පොළවල් වලට බොහෝ දෙනෙක් බැහැලා ස්නානය කරනවා, පැන් පානය කරනවා. ස්ත්‍රීනුත් අන්න ඒ තොටු පොළ වගේ තමයි. රා මණ්ඩපයකට රා මණ්ඩපයකටත් කැමති කැමති කෙනා ගිහිල්ලා රා බොනවා. ශ්‍රීනුත් අන්න ඒ රා මණ්ඩප වගේ තමයි. රැස්වීම ශාලාවල කැමති කැමති කෙනා ගිහිල්ලා රැස් වෙනවා. මේ ලෝකයේ ස්ත්‍රීනුත් අන්න ඒ රැස්වීම ශාලා වගේ. ඔවුන්ට සීමාවක් නැහැ. ගතාසන සමාහේතා කන්හසප්ප සිරූපමා ගාවෝ බහිතින්නස්සේව ඕම සන්ති වරං වරං. මේ ස්ත්‍රීන් ගින්නට සමානයි. කළු සර්පයෙකුගේ හිසකට උපමා කරන්න පුළුවන්. අලුත් අලුත් තනකොළ සොයාගෙන යන හරක් වගේ ඔවුන් පුරුෂයන් අතහරිමින් අලුත් පුරුෂයන් සොයනවා. කොච්චර දවසක් දැක්කත්, කොච්චර ලඟ වෙලා කාලය ගත කළත්, මේ ලෝකේ රජතුමාත් සර්පේනුත් මත්තු ඇතුනුත් විශ්වාස කරන්න බැහැ. ඒ නිසා ඔවුන්ව ඇසුරු කළ යුත්තේ සිහියෙන්මයි. ස්ත්‍රීනුත් අන්න ඒ වගේ තමයි. කෙතරම් කාලයක් ඇසුරු කළත් විශ්වාස කරන්නට බැහැ. සැබෑ ස්වරූපය දැකගන්නටත් බැහැ. මේ නිසා ගොඩාක් ලස්සන කාන්තාවත් බොහෝ දෙනාට ප්‍රිය තැනැත්තියත් නැටුම් ගැයුම් වලට දක්ෂ ස්ත්‍රියත් වෙනත් අයෙකුගේ භාර්යාවත් යන මේ ස්ත්‍රීන්ව සේවනය නොකළ යුතුයි. ධනය නිසාවත් ඇසුරු නොකළ යුතුයි. මෙන්න මේ විදිහට කුණාල රජතුමා සර්වඥයන් වහන්සේ නමක් මෙන් නොයෙක් ක්‍රමවලින් තමන් දැක්කා වූත් ලෝකේ පැවත එන්නා වූත් ශ්‍රීන්ගේ නුගුණ කැටි වූ ධර්ම දේශනාවක් කළා. ඒ ධර්ම දේශනාවට සවන් දුන්නු එතැනට රැස්වෙලා සිටි දහස් සංඛ්‍යාත පිරිස දොහොත් මුදුන් තබා සිය දහස් ගණන් සාදුකාර දුන්නා. ඒ සුන්දර ධර්ම දේශනාවට සවන් දුන්න අනත කියන ගිජුලිහිණි රජතුමාත් තමන් දන්නා වූ ස්ත්‍රීන්ගේ නුගුණ ඒ අවස්ථාවේදී මේ විදිහට ගාථාවලින් ප්‍රකාශ කළා. මොනව දුන්නත් වැඩක් නැහැ. මේ ලෝකේ යම් කිසි මිනිසෙක් තමාගේ සත්පුරුෂකම නිසා නොඑක් මාණික්ක රත්රන්ගෙන් පිරුණු සතර මහා සාගරයෙන් වට වූ මේ මුළු මහත් පොළොව තලයම රාජශ්‍රීය යම් ශ්‍රියකට ලබා දුන්නත් ඒ ශ්‍රිය අවස්ථාවක් ලැබුණහොත් ඔහු ඉක්මවා වෙනත් කෙනෙක් සමග අනාචාරයේ හැසිරෙනවා. ඒ නිසා ඒ වගේ සිහියක් නොමැති ස්ත්‍රීන්ගේ වසඟයට නම් නොයා යුතුයි. දහයක් වැදුවත් විශ්වාස කරන්න එපා. ඒ වගේම බොහෝම උත්සාහවත් නොපසුබටනා වීරියකින් යුක්ත තරුණ අවදියේ පටන් එකට සිටි තමන්ගේ ප්‍රිය ස්වාමි පුරුෂයා යම් කිසි කටයුත්තක් පිණිස බැහැරට ගිය විටත් විපතකට පත්වන විටත් වෙනත් කිසියම් කටයුත්තක් ඇති වූ විටත් ඔහු හැරදමා වෙන එකෙක් සමග ලගින එක තමයි මේ ශ්‍රීන්ගේ ස්වභාවය. ඒ වගේම මේ ශ්‍රීන් තමන්ගේ පුරුෂයා නැවත පැමිණි විට අනේ ඔයා කොහෙද ගියේ, ඔයා නැතිව මම මේ හරිම දුකෙන් හිටියේ ආදී වශයෙන් කියමින් සෙනෙහස හඟවමින් හඬනවා. නමුත් කිසි ලෙසකින්වත් විශ්වාස කළ නොහැකි. නවිස්සයේ ඉච්ඡති මන්ති පෝසෝ නවිස්සයේ රෝදති මේ සකාසේ සේවಂತಿ හේතා පියමප්පියංච නාවා යතා ඕර කුලං පරංච. මෑය මට ආදරේ කියා ශ්‍රිය විශ්වාස නොකළ යුතුයි. මෑය මාළඟ හඬනවා කියා ශ්‍රියව විශ්වාස නොකළ යුතුයි. මක් නිසාදයත් එගොඩ මෙගොඩ දෙකම සේවනය කරන නැවමෙන් ශ්‍රියද ප්‍රිය අප්‍රිය දෙදෙනාම ඇසුරු කරන නිසායි. නවිස්සයේ සක පුරාණ සන්තං නවිස්සයේ මිත්ත පුරාණ චෝරං Nevisaye raja saka mamanti. Nevisaye iti dasanne mataram. ඇතුළත සර්පයින් සිටිය හැකි නිසා පරණ කොළ ඇතිරිය ගැන විශ්වාස කරන්නට බැහැ. කලින් යහළුවානේ කියා ගම් පහරන හොරා ගැන විශ්වාස කරන්න බැහැ. මගේ හොඳ යහළුවෙක් කියා රජුරුවන්ව විශ්වාස කරන්න බැහැ. පුතුන් දහයක් වදා සිටියත් ස්ත්‍රිය විශ්වාස කරන්නටත් බෑ. ස්ත්‍රීන්ට ඇලෙන්නොයි බාලයෝය. ඇත්තෙන්ම බාලයන් විසින්ම ඇලුම් කරන ඉක්මවාගිය සිල් ඇති හික්මීමක් නැති ස්ත්‍රීන් ගැන විශ්වාස නොකළ යුතුයි. ගොඩක් ප්‍රේමයෙන් සිටියත් ඒ භාර්යාව ගැනත් විශ්වාස නොකළ යුතුයි. මොකද ස්ත්‍රීන් තොටු පොළවල් වගේ. හනේයු ජින්දෙයුම් පි චේදයුම් කන්ටම්පි චෙත්වා රුදිරම්පි පිබෙයුම් මා දීන කාමාසු අසඤ්ඤතාසු භාවං කරේ ගංති ගංගා තිත්තූපමාසු. සැමියා නසන සිඳින සිඳවන බොටුව සිඳ ලේබොන ලාමක අදහස් ඇති සංයමයක් නැති ගංගා තොටු පොළවල් වැනි ස්ත්‍රීන් කෙරෙහි කැමැත්තක් නම් ඇති කරගන්ට එපා. මුසා තාසං යතා සච්චං සච්චං තාසං යතා මුසා ගාවෝ බහි තිනස්සේව ඕම සන්ති වරං වරං. මේ ස්ත්‍රීන්ගේ බොරුව ඇත්ත වගේ, ඇත්ත බොරුව වගේ. තන බිමෙන් පිට හොඳ හොඳ තනකොළ සොයා යන ගවයින් වගේ ස්ත්‍රීන් වෙනත් පුරුෂයන් සොයා යනවා. මේ ස්ත්‍රීන් ගමනින් බැල්මෙනුත් මද සිනහවෙනුත් බාගෙට ඇඳුම් ඇඳීමෙනුත් මිහිරි වචන කීමෙනුත් පුරුෂයන්ව පොළඹවනවා. චෝරියෝ කටිනා හේතා වාලා ච පලසක්කරා නත්තා කිංචි නජානන්ති යං මනුස්සේසු වංචනං. මේ ස්ත්‍රීන් කියන්නේ හොරු විශේෂයක්, තද සිත් තිබෙන චපල ජාතියක්, දුෂ්ට සිත් තිබෙන නමුත් හකුරු වගේ මිහිරි වචන ඇති පිරිසක්. මේ මිනිස් ලෝකයේ යම්තාක් වංචා තිබෙනවා නම් ඒ වාගේ ස්ත්‍රීන් නොදන්නා කිසිවක් නැහැ. අසා ලෝකිතියෝ නාම වේලා තාසං න විච්ඡති සාරත්තා ච පගබ්බා ච සිකි සබ්බ ගෝසා සබ්බ ගසෝ යත. මේ ලාමක වූ ස්ත්‍රීන් හැම විටම රාගයෙන් ඇලිලයි ඉන්නේ. නුසුදුසු ඇවතුම් පැවතුම් වලින් යුක්තවයි ඉන්නේ. සියල්ල දවන ගින්න වගේ හැම දෙයක්ම වනසනවා. ඔවුන්ට සීමාවක් නම් නෑ. ප්‍රිය අප්‍රිය ભેද නොතක. ස්ත්‍රීන්ට ප්‍රිය කෙනෙකුත් නෑ, අප්‍රිය කෙනෙකුත් නෑ. එගොඩ මෙගොඩ දෙකම ඇසුරු කරන නැව වගේ, ගස වැළඳගෙන යන වැල වගේ, ධනය හේතුවෙන් ස්ත්‍රීන් පුරුෂයන්ව වැළඳ ගන්නවා. උසස් පහත් ભેදයකින් තොරව ධනය ඇති පුරුෂයා කරාම තමයි මේ ස්ත්‍රීන් ගමන් කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අනද නම් ගිජුලිහිණි රජතුමා ස්ත්‍රීන් ගැන පැවසූ පසු නාරද නම් තාපසයන් වහන්සේත් තමන් වහන්සේගේ නුවණ බලයෙන් මේ විදිහට ස්ත්‍රීන්ගේ නුගුණ ගාථා වලින් දක්වන්නට වුණා. තෘප්තිමත් කළ නොහැකි කරුණු හතර. මේ ලෝකයේ කරුණු හතරක් පුරවා නිම කරන්නට බෑ. ගංගා දහසක ජලය නොනැවති ගලාගෙන ගියත් මහා සාගරය පුරවන්ට බැහැ. වේද හදාරණ බමුණන් ඒ වේද හැදෑරීමෙන් කිසි දිනක තෘප්තියට පත්වන්නෙත් නෑ. නොයෙක් වස්සූන්ගෙන් යුක්ත මහා පොළවම ජයගත්තත් රජවරු තෘප්තිමත් වෙන්නේ නැහැ. පිට සක්වලක් හෝ ප්‍රාර්ථනා කරනවා. ඒව මේකාය ඉත්තියා අට්ටට්ට පතිනෝ සියා සුරාච බලවන්තාච සබ්බකාමර සාරහා කරෙය්‍ය නවමේ චන්දං ඌනත්තා හීන පූරති. ස්ත්‍රීනුත් අන්න ඒ වගේමයි. හැම ස්ත්‍රියකටම සූරවීර මහා කාය බල ඥාන බල ඇති සියලු සැප සම්පත් ලබා දෙන්නට පොහොසත් සියලු කාමාශාවන් සන්තර්පණය කරන්නට හැකියාව ඇති. ස්වාමි පුරුෂයන් 8 දෙනා බැඟින් දුන්නත් නවවැනි හොර ස්වාමියෙකුත් සොයනවා. ඌන භාවය නිසාම පිරෙන්නේ නැහැ. සබ්බිතියෝ සිකීරිව සබ්බබක්ඛා සබ්බිතියෝ නදීරිව සබ්බවාහිනී සබ්බිතියෝ කණ්ඨකානංව සාඛා සබ්බිතියෝ ධන හෝතු වජ්ජන්ති. සියලු ශ්‍රීන් ගින්න වගේ හැම දෙයක්ම කා දමනවා. සියලු ශ්‍රීන් ගංගාව වගේ හැම දෙනෙක්වම උසුලාගෙන යනවා. සියලු ශ්‍රීන් කටුගස්වල අතු වගේ. සියලු ශ්‍රීන් ධනේ නිසා පුරුෂයන්ව සේවනය කරනවා. වාතංච ජාලේන නරෝ පරාමසේ ඕසින්චියා සාගර මේක පානිනා සකේන හත්තේන හනෙය ගෝසං යෝ සබ්බ භාවං පමාදාසු ඔස්සජේ. යම් පුරුෂේ කාන්තාවන්ට තමන්ගේ රහස් ප්‍රකාශ කොට ඒ රහස් පිටතට නොයා රකින්නට උත්සාහ කරනවා නම් ඔහු දැලින් සුලං නවත්වන්නට උත්සාහ කරනවා වගේ. ඔහු දැලින් සුලං නවත්වන්නට උත්සාහ කරනවා වගේ. එක අතකින් මහා සමුදුරේ දිය හිස් කරන්නට හදනවා වගේ. තමන්ගේ එකම අතින් අත්පුඩි ගසන්නට හදනවා වගේ. මාළුවා ගිය පාර වගේ. ස්ත්‍රීන් අතර සත්‍ය ඉතා දුර්ලභයි. හොර ස්වරූපයෙන් යුතු බහුබුද්ධික ස්ත්‍රීන්ගේ අදහස් වතුරේ ගිය මාළුන්ගේ මාර්ගය මෙන් දැනගන්නට දුෂ්කරයි. මෙපමණයයි කියන්නට බැරි නුගුණ ඇති. නමුත් නුදුමුලක් වචන ඇති. කෙලෙස් රතියෙන් පිරවිය නොහැකි. ස්ත්‍රීන් ගංගා වගේ. ස්ත්‍රීන් තමන්ව ඇසුරු කරන්නේ සතර අපායේ ගිල්වන බව දැනගෙන ඔවුන්ව දුරින්ම දුරු කළ යුතුයි. ආවට්ටනී මහා මායා බ්‍රහ්මචර්ය විකෝපනා සීදන්ති නං විදිත්වාන ආරකා පරිවජ්ජයේ. අනුන් මෝහණය කරන මහා මායා ඇති බඹසර ජීවිතේ විනාශ කොට දමන ස්ත්‍රීන්ව ඇසුරු කරන අය සතර අපායේ ගිල්වන බව දැනගෙන ඔවුන්ව දුරින්ම දුරු කළ යුතුයි. යම් ස්ත්‍රියක් ආදරය නිසා හෝ ධනය නිසා හෝ යම් කිසි පුරුෂයෙක්ව ඇසුරු කරනවා නම් පහස ලැබූ තන පුච්චා දමන ගින්න මෙන් ඉතා ඉක්මනින් ඒ පුරුෂයාව විනාශ කොට දමනවා, පුලුස්සා දමනවා. මේ විදිහට නාරද නම් තපස්වීන් වහන්සේ තමන් දන්නා ආකාරයෙන් ශ්‍රීන්ගේ නුගුණ දේශනා කළා. මේ අවස්ථාවේදී බෝධිසත්ව කුණාල රජතුමා නැවතත් මේ විදිහට පවසන්නට වුණා. සිහියෙන් නොසිටියොත් නම් අමාරුවේ. මේ ලෝකේ පඬිත මිනිස්සුන් සිටිනවා. ඔවුන් සියුම් මෝහතක් ඇති කඩුවක් අතින්ගත් සොරෙක් සමග වුණත් කතාබස් කරනවා. ඒ වගේම මිනිකන රාක්ෂයන් සමග කතා කරන්නට වුණත් ඔවුන් බයවන්නේ නැහැ. උග්‍ර විෂ තිබෙන විෂගෝර සර්පයන් සමග කතාබහ කරන්නට වුණත් ඔවුන්ගේ සිතේ පැකිලීමක් නම් ඇතිවන්නේ නැහැ. නමුත් හුදකලාවේ සිටින ස්ත්‍රියක් සමග නම් ඔවුන් කතාබස් කරන්නේ නැහැ. නැටීම, ගීකීම, කතාව, සිනාව යන මේවා ආයුධ කරගෙන සිටින ස්ත්‍රීන් ලෝකයාගේ සිත් යටපත් කරනවා. මිනිස්සුන්ව පොළඹවා කාදමන යක්ෂ දිවයිනේ රකුසියන් වගේ සිහිය පිහිටුවා නොගත් පුරුෂයින්ම විනාශ කරනවා. මේ ශ්‍රීන්ට හික්මීමක් නැහැ, සංවරයකුත් නැහැ. මත්පැන් වලට හා මස් වලට ගිජු වූ ඒ ස්ත්‍රීන් මහා සාගරයේ මෝරෙක් ගිලෙන තිමිංගල නම් මාළුවා වගේ පුරුෂයා දුකසේ උපයන ධනය විනාශ කරනවා. මිහිරි ස්වරූපයෙන් යුක්ත පංචකාම සැපත විඳීම ගොදුරු කරගෙන සිටින උඩඟු වූ අස්ථීර සිත් ඇති අසංවර ස්ත්‍රීන් ගංගාවක් ඇදගන්නා මහා සාගරය වගේ ප්‍රමාදී පුරුෂයාව තමන්ගේ වසඟයට ගන්නවා. මේ ස්ත්‍රියක් ප්‍රේමය නිසා හෝ පංචකාමයන් විඳීමට හෝ ධනයට ඇති ඇල්ම නිසා හෝ යම් පුරුෂයෙක් ළඟ නැවතුණොත් ගුණයෙන් හිඟන්නෙක් වගේ, ගුණයෙන් ගින්නක් වගේ බබලන පුරුෂයෙක් වුණත් රාග ද්වේෂවලට වසඟ වුණ ඒ ස්ත්‍රීන් විනාශ කොට දමනවා. එන්නේ නම් පණ පුදාගෙන මේ ස්ත්‍රීන් ධන ධාන්‍ය වලින් ආඩ්‍ය වූ පොහොසත් පුරුෂයෙක්ව දැකගන්නට ලැබුණහොත් ජීවිතය පරිත්‍යාග කරන්නට එන කෙනෙක් වගේ ඔහු ළඟට යන්නේ. ඉන්පසු රාගයෙන් රත් වූ සිත් ඇති ඔහුව සල්ගසක් වෙලා ගන්නා මාළුවා බැලක් වගේ ඉතා දැඩිව වෙලාගෙන පීඩාවට පත් කරනවා. ලස්සනට සැරසීමෙන් අලංකාර කරගත් ශරීර හා මුහුණු ඇති සිය ගණන් මායාවන්ගේ දක්ෂ ඒ ස්ත්‍රීන් සම්බර නම් වූ අසුරයාමෙන් මායාකාරයෙකුමෙන් නොයෙක් ආකාරයෙන් පුරුෂයාගේ සිත අලවනවා. හඬ නගා සිනාසෙනවා, මද හසපානවා. ඒ විතරක් නොවේ, මහා තේජසකින් යුක්ත ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්ත බොහෝ පිරිසක් විසින් සත්කාර සම්මාන ලබන්නා වූ ලෝක පූජිත වූ උත්තුම පුරුෂයෙක් වුණත් යම් විදියකින් ස්ත්‍රියකගේ වසඟයට පත් වුණොත් ඔහු රාහුගේ ග්‍රහණයට හසු වූ සඳ දෙව්පුත් මෙන් තෙද රහිත භාවයට පත්වෙනවා, විනාශ වී යනවා. කිපුණු දුෂ්ට සිත්තති සතුරෙක් තමන්ට හසු වුණු තමන්ගේ සතුරෙකුට කරන්නේ යමක්ද ස්ත්‍රීන්ගේ වසඟයට පත් වූ තණ්හා සහිත පුරුෂයා ඊට වඩා විශාල විපතකට පත්වෙනවා. තාකුලේසු විසිකන්තරේසුවා රාජධානිනී ගමේසුවා පුන ඔඩ්ඩිතං නමුචී පාසවා කරං චක්කුමා පරිවජ්ජයේ සුකත්තිකෝ. මේ ශ්‍රීන් ගෙවල් වලත් මාවත් අතරත් නගර රාජධානි වලත් ගම් නියම් ගම් වලත් මාර්යා විසින් අටවන ලද මාරු උගුලක් වගේ ගලක් වගේයි. එම නිසා නුවණැස් ඇත් දෙලොව සැප කැමති පුරුෂයා ශ්‍රිය දුරින්ම දුරු කරනවා. මෝඩ වෙළෙන්දෙක් වෙන්න එපා. යම්කිසි කෙනෙක් දෙව්මිනිස් සැපත උදා කරන බඹසර ජීවිතය අතහැර දමා අනාර්ය වූ කාම සේවනය යෙදෙනවා නම් ඔහු දෙව්ලොවින් පෙරලී නිරයට වැටෙනවා. වටිනා මැණිකක් දී නොවටිනා දෙයක් ගන්නා ලාමක වෙළෙන්දෙක් වගේ. ස්ත්‍රීන්ගේ වසඟයට ගිය ඒ අනුවන තැනැත්තා මෙලොවදීත් පරලොවදීත් ගැරහීමට ලක්වෙනවා. තමන් විසින්ම කරගත් කර්මයන් විඳවීමට කාලය නියාමයක් නොමැතිව දෙව්මිනිස් ලෝකයෙන් ගිලිහි අපායට යනවා. කුළු අශ්වයෙක් යොදපු කරත්තයක් නොමග යනවා වගේ. ශ්‍රී වසඟයට ගිය ඒ තැනැත්තා අතිශයම දුක් තිබෙන නිරයටද යකඩ කටුවලින් යුත් කටුඉඹුල් වනයටද වැටෙනවා. ඒ වගේම තිරිසන් ලෝකයත්, ප්‍රේත විෂයත්, කාලකංජක අසුරනිකායත් ඉක්මවා යන්නට ඔහුට පුළුවන් වන්නේ නැහැ. මරාගෙන මැරෙන අය වගේ. ප්‍රමාදී භාවයට පත්තුණු කාන්තාවෝ ප්‍රමාදී වූ පුරුෂයන්ගේ නන්දන උද්‍යානයේ දිව්‍ය ක්‍රීඩා කරමින් සැප විඳින්නට ඇති අවස්ථාවත් මනුෂ්‍ය ලෝකයේ සක්විති රාජ සම්පත්තියත් නසා දමනවා. ඒ වගේම ඒ පුරුෂයන්ට දුගති දුකත් සලසා දෙනවා. එම නිසා යම්කිසි කෙනෙක් ලැජ්ජාබය නැති කරගෙන සත්පුරුෂ ධර්මයන්ගේ පිහිටා ස්ත්‍රීන්ට වසඟ නොවී සිටිනවා නම් ඒ තැනැත්තා සරත් කාලයේ අහසේ දිදුලන සූර්යාමෙන් මේ දෙව්මිනිස් ලෝකය බබුලවනවා. දිබ්බ කිඩ්ඩ රතියෝ නදුල්ලභා චක්කවත්ති චරිතංච මානුසේ. සොන්න ව්‍යම්හනීලයා ච අච්චරා යේ චරන්ති පමදා හනත්තිකා. යම්කිසි කෙනෙක් මට නම් ස්ත්‍රීන්ගෙන් වැඩක් නැහැ කියා ඇල්ම දුරුකොට හැසිරෙනවා නම් ඔවුන්ට දිව්‍යමය ක්‍රීඩාවන්ගේ ඇල්මත් මිනිස් ලෝකයේ සක්විති සැපයත් රන් විමන්වල සිටිනා දිව්‍යාංගනාවනුත් දුර්ලභ වන්නේ නෑ. කාම ධාතු සමතික්කමා ගති රූප ධාතු යා භවෝ නදුල්ලබෝ. වීත රාගා විසයුප්පපත්තියා යේ චරන්ති පමදාහනත්තිකා. යම්කිසි කෙනෙක් මට නම් ස්ත්‍රීන්ගෙන් වැඩක් නැහැ කියා ඇල්ම දුරුකොට හැසිරෙනවා නම් ඔවුන්ට කාම ධාතුව ඉක්මවීමෙන් ලැබෙන රූප භවයේ උපතත් වීත රාගී අනාගාමී උතුමන් උපදින සුද්ධාවාස බඹලොවේ උපතත් දුර්ලභ වන්නේ නැහැ. නිවන ඕනේ නම් ස්ත්‍රීන් අත්හරින්න. සබ්බ දුක්ඛ සමතික්කමං සිවං අච්ඡන්තං අචලීතං අසංකතං නිප්පුතේහි සුචීහි න දුල්ලබං යේ චරන්ති පමදාහන තික. නිවන කියන්නේ කෙලෙස් ගිනි නිවී ගිය තැනක්, හැම දුකක්ම ඉක්මවා ගිය තැනක්, නිර්භය භාවයේ ඇති කරගෙන තැනක්. නිර්භය භාවයේ ඇති කරන තැනක්. කිසි දිනක වෙනස් නොවන දෙයක්. කෙලෙසුන්ගෙන් කම්පා නොවන දෙයක්. හේතුඵල දහමින් සකස් නොවූ දෙයක්. පිරිසිදු අය විසින්ම ලබා ගත යුතු දෙයක්. යම් කිසි කෙනෙක් මට නම් ශ්‍රීන්ගෙන් වැඩක් නැහැ කියා ඇල්ම දුරුකොට හැසිරෙනවා නම් ඔවුන්ට අන්න ඒ අමා මහ නිවන අවබෝධ කර ගැනීමත් දුර්ලභ වන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට එදා හිමාල පර්වතයේ තුන්යුදුන් උසතයි රන්සිරියල් ගල් තලාව මත වැඩ හිඳිමින් කුණාල කියන බෝසත් රජතුමා ශ්‍රීන්ගේ නුගුණ විදහා දැක්වෙන ආකාරයට තමාගේ ධර්ම දේශනාව පැවැත්තුවා. මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කළ දෙව් බඹුන් ඇතුළු විශාල පිරිසක් ඉතාමත් සතුටෙන් යුතුව සාදුකාර නංවමින් ඒ දේශනාව අනුමෝදන් වුණා. ඉන්පසුව කුණාල බෝසත් රජතුමාට ස්තූති කරලා වන්දනා කරලා පිටත් වුණා. අනදනම් ගිජුලිහිණි රජතුමාත්, නාරදනම් තපස්වීන් වහන්සේත්, පුස්සනම් වූ කෝල් රජතුමාත් තම තමන්ගේ පිරිවර සමගින් තමන් වාසය කරන ස්ථානවලටම පිටත් වෙලා ගියා. කුණාල කියන බෝධිසත්වයන් වහන්සේත් තමන්ගේ පිරිවරත් සමග තමන්ගේ වාසස්ථානය කරා ගියා. දහම් ඇසීමෙන්ම දෙව්ලොව ඉපදුනා. මේ කුණාල රජතුමාගේ ධර්ම දේශනාවට සවන් දුන්න සියලු දෙනාම වගේ කාමයන් ගැන කලකිරීමක් ඇති කරගෙන අප්‍රමාදීව පින් දහම් දියුණු කරගෙන දිව්‍ය ලෝකවලම ඉපදුනා. මේ විදිහට එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අලුතෙන් පැවිදි වූ ස්වාමීන් වහන්සේලා 509ට හිමාල පර්වතයේ තුන්යුදුන් උසැති රන්සිරියල් ගල් තලාව මත වැඩ හිඳිමින් මේ දේශනාව පවත්වා වදාලා. අපේ බෝධිසත්වයන් වහන්සේ ඒ කුණාල රජතුමා වෙලා හිටපු කාලේ පුස්ස කියන කෝල් රජතුමා වෙලා ඉපදිලා සිටියේ උදායි ස්වාමීන් වහන්සේ. ඒ දවස්වල නාරද කියන තාපසයන් වහන්සේ වෙලා ඉපදෙලා සිටියේ අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ. හිමාල කන්ද වගේ දුකක් ගෙවා දැම්මා. ඉතින් ශ්‍රීන්ගේ නුගුණ ඉතා හොඳින් කියවෙන මේ සුමදුර ධර්ම දේශනාවට සවන් දුන්න ඒ ස්වාමීන් වහන්සේලා 500ම මේ ධර්ම දේශනාව ඉතා සතුටින් සාදුකාර නංවමින් පිළිගත්තා. ඒ ධර්ම දේශනාව අවසන් වෙනකොට ඒ ස්වාමීන් වහන්සේලා තමන්ගේ හිතේ පිළිවෙත් පුරන්න තිබුණු අකමැත්ත දුරු කරගෙන මේ දුක්ඛිත සංසාරයෙන් හිමාල පර්වතයේ තරම්ම දුක් ගොඩක් කෙලවර කරලා දමලා සෝතාපන්න ඵලයට පත් වුණා. ඊට පස්සේ අපගේ ස්වාමී වූ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අලුතෙන් පියාසර කිරීමට පුරුදු වෙන ගුරුළු පැටවුන්ව පිටිපසින් තබාගෙන පියාඹා යන යොදුන් 150ක් පමණ විශාල මහා තේජාන්විත ගුරුළු රාජයෙක් වගේ ඒ පින්වත් ස්වාමීන් වහන්සේලාත් තමන් වහන්සේගේ 이르දි බලයෙන් කැඳවාගෙන නැවත කිඹුල්වත් නුවර මහා වනයටම වැඩම කළා. ඉන්පස්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලාට තවදුරටත් බණ භාවනා කරන හැටි ඉතා සුන්දර විදිහට කියලා දුන්නා. ඒ ධර්මයට අනුව අප්‍රමාදීව භාවනා කරපු ඒ පින්වත් ස්වාමීන් වහන්සේලා 509ම ඉතා ඉක්මනින්ම හැම දුකක්ම කෙලවර කරලා දාලා ශාන්ත නිර්වාණය අවබෝධ කරගත්තා. එදා ඒ උත්තම මහරහතන් වහන්සේලා පන්සේයත් සමග බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවර මහා වනයේ වැඩ ඉන්නකොට තමයි දස සහස්‍රී ලෝක ධාතුෙන් අනන්ත අප්‍රමාණ දෙව්බඹ පිරිසක් බුදුරජාණන් වහන්සේවත් ඒ රහතන් වහන්සේලාවත් දැක බලා ගන්නට මහා වනයේට පැමිණුනේ. අන්න ඒ දවසේ තමයි බුදුරජාණන් වහන්සේ ඒ මහරහතන් වහන්සේලා ඇතුළු දෙවි මිනිස් ප්‍රජාවට අති උතුම් මහා සමය සූත්‍ර දේශනාව දේශනා කොට වදාළේ. සාදු සාදු සාදු.